එහෙමනම් ආශ්‍රවය හැමතිස්සෙම බලපවත්වන්නේ මොකක් එක්කද? අයෝනිසූ මානසිකාරයත් එක්කයි. අයෝනිසූ මානසිකාරය කියන්නේ මොකද්ද? දැන් යම්කිසි දෙයක් රාගසිතක් ඇති වුණාම ඒක හිතෙන් අල්ලගෙන ඒ අනුව හිතන්න පටන් ගන්නවා. ඒක තමයි අයෝනිසූ මානසිකාරය. දේශසිතක් ඇති වුණාම ඒ දේශي අනුව හිතන්න පටන් ගන්නවා. අයෝනිසූ මානසිකාරය. බයක් ඇති වුණාම ඒ බය අනුව හිතන්න පටන් ගන්නවා. මසුරුකමක් ඇති වුණාම ඒක අනුව හිතන්න පටන් ගන්නවා. ඉරිසියාවක් ඇති වුණාම ඒක අනුව හිතන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේක ඇතුලේ මුල් ඇදෑද මේක හැදිනවා. ආන්‍යක කරන්න උදව් දෙන්නේ කාමාසව. කාමාසව සම්පූර්ණයෙන් ප්‍රහාණය වුණොත් කාම ලෝකේ උපදින්නේ නැහැ. එහෙමනම් අපි මේ උපදින්නේ ආශ්‍රව නිසා. ඒ ආශ්‍රව කියලා කියන්නේ මොකද? අපි චේතනාත්මකව යම්කිසි දෙයක් කළාට පස්සේ ඇහෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ආග්‍රහණය කළා, දිවෙන් රස විඳලා, කයට පහස ලැබලා, හිතෙන් හිතලා මේ කාම අරමුණු ගැන අපි ක්‍රියා කරනවා. ක්‍රියා කරාම මේ අපේ මනසේ පසුබිමක් හැදෙනවා. ආයෙත් ඒක හදලා දෙන්න පුළුවන් විදිහට. ඒක තමයි ආශ්‍රවය. එතන කාමයේ සඳහා තියෙන ආශ්‍රය කාම ආශ්‍රවය. ඊළඟ එක භව ආශ්‍රවය. ආයම තුපතක් පිණිස කර්මයේ හදා දෙන ස්වභාවයෙන් මේ ආශ්‍රවය යුක්තයි. භව ආශ්‍රවය. ඊළඟ ආශ්‍රවේ අවිජ්ජාශ්‍රවේ. ආර්ය සත්‍ය අවබෝධයක් නැහෙනේ. ඒ නිසා අවබෝධයක් නැති බව කරා යනවා. හොඳට බලන්න ඉතල මේ ධර්මයේ ඉස්සල්ලා පුරුදු කරනකට ඔන්න එකපාර ටිකක් හොඳට පැහැදිලිව තේරෙනවා. ඊට පස්සේ ආයෙක වැහෙනවා. හිතේ ස්වභාවය. අර අවිජ්ජාශ්‍රයෙන් තමයි වැහින්නේ. ඔන්න මහන්සි වෙලා විදර්ශනාවටලා මේක තේරුම් ගන්න මහන්සි ගන්නවා. ටිකක් වෙලා යනකොට නායක වෙනස් වෙලා යනවා. මේ ආශ්‍රවයන්ගේ බලපෑමෙන් තමයි වෙන්නේ. අවිද්‍යා ආශ්‍රවය කියලා කියන්නේ ආර්ය සත්‍ය අවබෝධයට නෙමෙයි මේක හැදෙන්නේ. අවිද්‍යාවටමයි. ඇහෙන් රූප දැක්කත්, කනෙන් ශබ්ද ඇහුවත්, නාසයෙන් ආග්‍රහණය කළත්, දිවෙන් රස විඳත්, කයෙන් පහස ලැබුවත්, සිතෙන් හිතුවත් අවිද්‍යාවටමයි මේක සකස් වෙන්නේ. මේක බලන්න ඕන කියනවා. මේක බලන්න පුළුවන් කියනවා. ඉස්සල ආශ්‍රව ප්‍රහාණය කරන්න ඉස්සර වෙලා එයා ප්‍රහාණය කරන්න ඕනේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ප්‍රහාණය කරපු එක්කෙනා මේ ආශ්‍රවයන්ගේ ක්‍රියාකාරීත්වය අඳුන ගන්න දක්ෂ වෙනවා. සක්කාය දිට්ඨියෙන් වැහිලා තියෙන තාක් හොයන්න බෑ. මොකද සක්කාය දිට්ඨියෙන් වැහිලා තියෙන තාක් හේතුඵල ධර්මයේ ක්‍රියාකාරීත්වය දන්නේ නෑ යා. හේතුඵල ධර්මයේ ක්‍රියාකාරීත්වය දන්නේ නැති නිසා සම්පූර්ණ මේකට මුලා වෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළාට පස්සේ මෙයාට හොඳට තේරුම් ගන්න පුළුවන්. ආශ්‍රය ගැන බලන්න කියලා තියෙන මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. අනිවාර්යයෙන්ම සමාධිය දියුණු කරන්න ඕනේ ආශ්‍රය ප්‍රහාණය කරන්න. ආශ්‍රය ප්‍රහාණය කරන්න බෑ සමාධිය දියුණු කරන්නේ නැතුව. උන්වහන්සේ පෙන්වනවා කන්දක් මුදුනේ පොකුණක් තියෙනවා. මේ පොකුණේ තියෙන්නේ හොඳට වතුර පෑදිලා. කෙනෙක් යනවා මේ කන්දර නගිනවා. නගලා මේ පොකුණේ දිහා හොඳට බලනවා. බලනකොට මේ පොකුණ ඇතුලේ මාළු එහාට මෙහාට යනවා. සිප්පි බෙල්ලෝ එහාට මෙහාට යනවා. පොකුණ ඇතුලේ තියෙන ගල්, ඒ වගේම පොකුණ ඇතුලේ තියෙන පැල වර්ග ඔක්කොම හොඳට පේනවා. අන්න ඒ වගේ කියනවා සමාධිය දියුණු කරලා නුවණින් විමසනකට මේ කෙලෙස් දකින්න පුළුවන් කම. අන්‍යා කියන ආශ්‍රය ප්‍රහාණය කරන්නේ. අන්‍ය ආවෝද කරගන්න මේවා තමයි කාමාසව. මේවා තමයි භවාසව. මේවා තමයි අවිද්‍යා ආශ්‍රව කියලා අන්න හිතේ ඇති වෙලා තියෙන කෙලෙස් තේරුම් ගන්නවා. එතකොට මේ ආශ්‍රව ගැන අඳුනා ගැනීම ආශ්‍රවගෙන අඳුනාගෙන තිබීම තමන්ගේ ජීවිත අවබෝධයට කෙලෙස්ගේ නිදහස් වීමට උපකාර වෙනවා. දැන් බලන්න මේ බුද්ධ දේශනාව තුළ දැන් ඔබ සමන් දෙනවානේ. ඔබට තේරෙනවා ති මේක කරන්නේ ධර්මයේ නොඇසූ කෙනෙකුට කරන්න බෑ. අනිවාර්යයෙන්ම ආශ්‍රව කියන්නේ මොකද්ද? ඒක කොහොමද වෙන්නේ කියලා තේරුම් ගන්න තේරුම් අරගෙන තියෙන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආශ්‍රව හටගන්නේ මොකෙන්ද? ආශ්‍රව හටගන්නේ අවිද්‍යාවෙන්. මොකෙන්ද ආශ්‍රව හටගන්නේ? අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා, ඒ බව දන්නේ නැහැ. ප්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා, ඒක දන්නේත් නැහැ. සාක්ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයක් තියෙනවා, ඒක දන්නේත් නැහැ. වැඩි යුතු දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා, ඒක දන්නේත් නැහැ. ඔන්න ආශ්‍රව හැදින්න මුල. එහෙනම් මේ ආශ්‍රව හැදින්න මුල මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. එතකොට එහෙමනම් මෙච්චර කල් අපේ ජීවිතේ මේ ඇවිල්ලා තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය නොදැනීම නම් වූ අවිද්‍යාව මුල් කරගෙන හැදෙන ආශ්‍රව නිසා. එහෙනම් අපි මේ දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ කැමැත්තෙන් නෙවෙයි, තමන්ගේ අකමැත්තෙනුත් නෙවෙයි. තමන් කොච්චර කැමති වුණත් අකමැති වුණත් හේතුව තිබ්බනම් ඵලය හට ගන්නවා. ඒක තමයි මේක තියෙන ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ආශ්‍රව අවිද්‍යාව තියෙනකන් ආශ්‍රව හට ගන්නවා. එතකොට අවිද්‍යාව පවත්තන්නේ අපි මොකෙන්ද? අයෝනිසූ මානසිකාරේ. අයෝනිසූ මානසිකාරේ පවත්තන්නේ අපි මොකෙන්ද? පංච නීවරණ වලින්. පංච නීවරණ හිතේ බලපවත්වනකම්, අයෝනිසූ මානසිකාරේ බලපවත්වනකම් මාර්ගයක් සකස් වෙන්නේ නැහැ, නිදහස් වෙන්නේ. හැමතිස්සෙම තියෙන අවිද්‍යාව අහටගන්න ආකාරයට ඔබ හොඳට හිතලා බලන්න හිතේ ස්වභාවය කොහොමද කියලා. එක එක තප්පරයකින් දශමයක් යන්නේ නැහැ හිතේ කෙලෙස් හටගන්න. එච්චරටම දැන් මේකේ පසුබිමක් හැදිලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට හරියටම තේරුම් ගන්න කෙනා විතරයි මේකේ නිදහස් වෙන දක්ෂතාවය ඇති කරගන්නේ. ඒතර යම්කිසි කෙනෙක් යෝනිසෝ මානසිකාරයේ දියුණු කර ගනිමින් සමත විදර්ශනා වඩන්න ගත්තොත් ආශ්‍රව වලට මොකද වෙන්නේ? ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. ඒක තමයි මේ රහතන් වහන්සේලාට පාවිච්චි කරන්නේ ආශවක්ඛේ ඥානය ලැබනවා කියලා. ආශවක්ඛේ ඥානය කියලා කියන්නේ ආශ්‍රවයන් ක්ෂය කළ බවට තියෙන ඥානය. ඔබට මතක ඇති රතන සූත්‍රයේ තියෙනවා රහතන් වහන්සේ ගැන කියද්දී කීනං පුරාණං. ඔව්, පැරණි කර්ම ඔක්කොම සේ වුණා. නවන් නැති සම්භවං, අලුතින් හටගන්නෙත් නෑ. විරත් චිත්තා ආයතිකේ බවස්මින්, අනාගත භවයේ කෙරෙහි හිත ඇලෙන්නෙත් නෑ. තේ කීන බීජා, අන්න පැලවෙන බීජ නෑ. අවිරුල්ලි ඡන්දා, ආශාව උදුරල දාලා තියෙනවා. නිබ්බන්ති දීරා, උන්වහන්සේලා නිවිලා යනවා. යථායම් පදීපෝ, මේ පහනක් නිවිලා යනවා වගේ. එහෙනම් අපට පේනවා අපේ හිතේ තියෙන පැලවෙන ගතිය. ඒ පැලවෙන ගතිය ඇවිල්ලා තින්නේ මොකෙන්ද? ආශ්‍රවයන්ගින්. එහෙමනම් දැන් හොඳට බලන්න පින්වතුනි, තමා තුල සිහිය පිහිටවා ගන්නෙ නැතුව මේ ප්‍රශ්نين අපට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. තමන් තුල සීය පිටුවා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ආශ්‍රව කරන්නේ මොකද්ද? මෙන්න ආශ්‍රවයන්ගේ මුල් වෙනස්කම. අත්ති බික්කවේ ආසවා නිරය ගාමිනියා. පින්වත් මහණෙනි, ආශ්‍රව තියෙනවා නිරයට ඇදගෙන යනවා. ඔන්න අප තුල තියෙන දේවල්. අත්තිබික්කවේ ආසවා තිරච්ඡාන යෝනි ගාමිනියා. මේ ආශ්‍රව තියෙනවා තිරිසන් ලෝකෙට ඇදගෙන යනවා. අර්ථිබික්කවේ ආශ්‍රවා පෙට්ටිවිසේ ගාමිනියා, මේ ආශ්‍රව තියෙනවා පෙරේත ලෝකෙට ඇදගෙන යනවා. අර්ථිබික්කවේ ආශ්‍රවා මනුස්ස ලෝක ගාමිනියා, ආශ්‍රව තියෙනවා මිනිස් ලෝකෙට ඇදගෙන යනවා. අත්තිබික්කවේ ආසවා දේවලෝක ගාමනිය, ආශ්‍රව තියෙනවා දිව්‍ය ලෝකෙට අරගෙන යනවා. එහෙමනම් මේ මිනිස් ලෝකෙට, දිව්‍ය ලෝකෙට, නිරයට, තිරිසන් ලෝකෙට, ප්‍රේත ලෝකෙට, මේ සෑම ලෝකයකටම ඇදගෙන යන්නේ කවුද? ආශ්‍රව. ආශ්‍රව විසින්. ඔබට මතක නැති වුණාට, අපට මතක නැති වුණාට, අපේ මේ හිතේ හටගන්න ආශ්‍රව විසින් අපිව මුහුදේ උපද්දවල ඇති කල්ප ගානක්. මේ දැන් අපිට වතුරෙන් චුට්ටක් තෙමුනාම හෙම්බිරි සාහදෙනවා. අපි වතුරේ ඉපදිලා ජීවත් වෙන්න ඇති කල්ප ගානක්. මේ ආශ්‍රවයන්ට අහු වෙලා, කෙලෙස් වලට අහු වෙලා, පෙරේත ලෝකෙ ඉපදිලා ඉන්න ඇති කල්ප ගානක්. එක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්ලා බලන්න ආශ්‍රවවල හැටි. කෙලෙස් තමයි මේ අරගෙන යන්නේ. උන්වහන්සේ වදාලා මේ දවසක් පින්වත් මහණෙනි ගිජ්ජකූට පර්වතේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි උන්වහන්සේ දැක්කා අහස යනවා ගිනි ගුලි. බැලුවාම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ වැරදි විදියට මහණ ජීවිතය ගෙවලා ඒ අය නිරේ ඉපදිලා ඊළඟට ආයේ පෙරේත ලෝකෙට ඇවිල්ලා එයා අහසින් යනකොට මුළු සිවුරු පිරිකර ඔක්කොම මුළු ඇඟම පිච්චි පිච්චි යනවා. මේ ආශ්‍රවෙන් තමයි උපදින්නේ. ආශ්‍රවෙන් උපදින්නේ. ආශ්‍රවෙන් අරගෙන ඉනවා එහාට මෙහාට. ඒක දැනග තියෙනවා එක පෙරේතියක්, ඌරු කටක් තියෙන පෙරේතියක්. පෙනී හිටියා සැරු මුගලන් හාමුදුරු ඉස්සරහා. පෙනීහිටලා කිව්වා, අනේ ස්වාමීනි, මම මේ පෙරේත ජීවිතේ ඉපදිලා ඉන්නේ. නමුත් මං පන්සලක ප්‍රධාන දායකත්වයේ දරුවෙක් කෙනෙක් කිව්වා. ඊට පස්සේ ඇහුවා, මොකද වුනේ පන්සලක ප්‍රධාන දායකත්වයේ දරන්න ගිහිල්ලා? කිව්වා, අනේ ස්වාමීනි, මට තේරෙන්නේ අපේ ස්වාමීන් අපේ පන්සලේ ස්වාමින් වහන්සේ පිටස්තර හාමුදුරු වඩිනකට මට තමයි කියන්නේ එලවන්න. එලවල දාන්න කියලා කියන්නේ මට. මම කිව්වා මේ හාමුදුරුන් එලවන්න. ඉතින් කිව්වා, අනේ ස්වාමීනි, මම දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මේ පෙරේත ලෝකෙ කිව්වා. ඊට පස්සේ ඇහුවා, එතකොට ඔබට ඒ උපදෙස් දීපු කල්යාණ මිත්‍රයෙකුගේ වේශෙන් හිටපු ඒ භික්ෂුවකෝ? අනේ ස්වාමීනි, මම දැන් ඉන්නේ වැසිකිලි වලේ. මම ඉන්නේ යාගේ කර උඩ කිව්වා. මිනිසුන්ගේ අසූචි මං කනවා, මගේ අසූචි යා කනවා. ඔන්න දැක්කද හිතේ ස්වභාවය, කෙලෙසුන්ගේ ස්වභාවය, ආශ්‍රයන්ගේ ස්වභාවය. මේ ආශ්‍රව ප්‍රහාණය කරන්න මහන්සි ගන්නේ නැති එක්කෙනා තමන් දන්නේත් නැහැ තමන් කොහේ ගිහින්න නවතීද කියලා. එතකොට බලන්න, දැන් අපි මේ ජීවත් වෙන්නේ ඒබඳු භයානක තත්ත්වයක් අපේ හිතේ තියෙද්දිනේ. දැන් අපි ලෝකේ මේ සංස්කෘතිය ඕනේ කියනවා, නැකත් ඕනේ කියනවා, නිමිති ඕනේ කියනවා, අපේ ශිරිතුරි රැක ගන්න ඕනේ කියනවා. මේ ඔක්කොම ඕනේ කිය කියන්නේ කොයිතරම් භයානක ස්වභාවයක් මේ හිතේ තියාගෙනද? බැරි වෙලාවත් මේ ආශ්‍රව මුල් වෙලා අපි පෙරේත ලෝකේ ගියොත් කෝණකත් මේ ආශ්‍රව මුල් වෙලා අපි නිරේ උපන්නොත් කවුද කේන්දර හදන්නේ? තිරිසන් ලෝකෙ උපන්නොත් කෝ කේන්දර? අන්න දැක්කද ජීවිතය ඇත්ත? බුදුරජාණන් වහන්සේ ඒකයි පෙන්වන්නේ මේ ආශ්‍රයන්ගේ ස්වභාවය. මෙන්න මේ වගේ වෙනස්කම් තියෙන ආශ්‍රව තියෙනවා. සෝවාන් වුණොත් ආශ්‍රව කීපයක් ප්‍රහාණය වෙනවා. ඒ තමයි නිරේට ගෙනියන ආශ්‍රවේ බැඳිලා තියෙන්නේ සක්කාය දිට්ඨියත් එක්ක. ප්‍රේත ලෝකයට ගෙනියන ආශ්‍රවේ බැඳිලා තියෙන්නේ සක්කාය දිට්ඨියත් එක්ක. තිරිසන් ලෝකයට යන ආශ්‍රවේ බැඳිලා තියෙන්නේ සක්කාය දිට්ඨියත් එක්ක.

එයා සම්මාදිට්ඨියෙන් යුක්තයි. ඒ සම්මාදිට්ඨියෙන් යුක්ත එක්කෙනාට බය වෙන්න දෙයක් නැහැ. ඊතුරු මාර්ගාංග ටික දිනු කරගන්න පුළුවන්කම තියෙනවා. අන්‍යයා මොකද කරන්නේ? තවදුරට සතිපට්ඨානේ සීය පිහිටුවාගෙන යෝනිසෝ මානසිකාරේ යෙදෙමි. සතිපට්ඨානේ දිනු කරන කුමක් අවබෝධ කරන්නද? තමන් ඇලිච්ච දේ. අපි ඇලුනේ මොකිටද? ඇස් දෙකට. ඇස් දෙකට ඇලුනා රූපෙට ඇලුනා. ඊළඟට කන් දෙකට ඇලුනා ශබ්දෙට ඇලුනා. නාසයට ඇලුනා ගඳ සුවඳට ඇලුනා. දිවට ඇලුනා රසයට ඇලුනා. කයට ඇලුනා පහසට ඇලුනා. හිතට ඇලුනා සිතිවිලි වලට අරමුණු වලට ඇලුනා. දැනගත්තා විඥානෙට ඇලුනා. ඊට පස්සේ මොකද උනේ? විඳන් නිදීමට ඇලුනා. අඳුනගත්තා අඳුනගත්තුකට ඇලුනා. චේතනා පහළ වුණා චේතනාවට ඇලුනා. මෙන්න මේ සිද්ධිය තමන් තුළ සිදුවෙන ආකාරයේ හොඳින් විමසලා බලන්න ඕන. මේක තියෙන මේ ලේසි පැත්ත තමයි බාහිර දෙයක් දිහා නෙමෙයි බලන්න තියෙන්නේ. තමන් දිහා. බාහිර දෙයක් දිහා නෙමෙයි මේක බලන්න තියෙන්නේ. කවුරු දිහාද? තමන් දිහා. පින්තුනි කෙනෙකුට නුවණ පාවිච්චි කරනවා නම් එක ජීවිත කාලය තුල තමන් විඳින දුක හොඳටම ප්‍රමාණවත් ජීවිතය අවබෝධ කරගන්න. එක ජීවිතයක් තුල තමන්ගේ දුක්ඛම් කටුළු පීඩා ටික තේරුම් ගත්තාම හොඳටම ප්‍රමාණවත්. අපිට වෙලා තියෙන්නේ මොකද්ද? මේ ආශ්‍රව හැදෙනවා, මේක මතක නැතු යනවා. සිහිය උපද්දව ඉපදෙන්නේ නැහැ. අමතක වෙනවා. අමතක වෙලා ආය ආය උපදින්න කැමති වෙනවා. ආය ආය උපදින්න කැමති වෙනවා. අන්න ඒක තමයි මේකේ තියෙන භයානකම පැත්ත. ආය ආය උපදින්න කැමති වීම. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ආශ්‍රව නිරුද්ධ කරන්න නම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගේ යන්න ඕනේ. සම්මා දිට්ඨි තියෙන කෙනා සම්මා සංකල්ප විදර්ශනා වඩනකට වැඩින්නේ සම්මා සංකල්ප. සම්මා වාචා වචනේ පරිස්සම් කරගන්න ඕනේ. මොකද ආශ්‍රව තිබුණොත් අරගෙන යනවා. වචනේ වැරදුනොත් අරගෙන යනවා. කොහෙද? නිරේට අරගෙන යනවා. ආශ්‍රව විසින් තිරිසන් ලෝකයට අරගෙන යනවා. පෙරේත ලෝකයට අරගෙන යනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කර කර හිටියා. ඉන්නකොට හිඟන මිනිස්සෙක් හිටිය කුෂ්ඨයක් හැදලා සනීප වෙන්නේ නැහැ. බෙහෙත් කරනවා කරන සනීප වෙන්නේ නැහැ. හිඟකක ජීවත් වෙන්නේ. මෙයා ඒ සෙනඟ පිරිලා ඉන්නවා දිහා බැලලා මේ කෑම බෙදෙන තැනක් වෙන්න ඇති කියලා හිමීට හිමීට කිට්ටු වුණා. බලනකොට කෑම බෙදෙන තැනක් නෙවෙයි. බණ කියන තැනක්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. මම කල්පනා කරලා දැන් මට කෑම හොයන්න ඕනේ, මම මේක අහගෙන ඉන්නවා කියලා අහගෙන හිටියා. සුවාන් වුණා. ඊට පස්සේ මෙයා හරි සතුටින් බුදුරජාණන් වහන්සේට වැඳලා භාග්‍යතුන් වහන්සේ මට අවබෝධ වුණා මේ චතුරාර්ය සත්‍ය කියන එක. මට අවබෝධ වුණා මේ ධර්මයේ කියලා වන්දනා කළා. පිටත් වෙලා ගියා. වැඩි දුර යන්න හම්බුන්නේ හරකෙක් යනලා ගව දෙනක් යනලා මැරුණා. මැරිලා ගිහින් උපන්න දිව්‍ය ලෝකේ. භික්ෂුන් වහන්සේලව ස්වාමීනි අර කුෂ්ඨ රෝගියා හරි පුදුමයි, මියත් ධර්මය අවබෝධ කළා. මොකද මෙයාට කුෂ්ඨ හැදුනේ? බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි මේක බොහොම දිග කතාවක්. ඔය පුද්ගලයා තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා ඉන්න කාලේ සිටුවරෙක් වෙලා ඔය සවැත් නුවරම දවසක් සිටුවරේ ආශ්‍රය කරත් යනවා. යනකොට පසේ බුදුරජාණන් වහන්සේ පරණ සිවුරකුත් පුරවගෙන පිණ්ඩපාති වඩිනවා. දැකලා අරුව මේ කවුද මේ කුෂ්ඨ රෝගියෙන් යුතු නෑ කවුද මේ හිඟන කුෂ්ඨයා කියාගෙන ගියා.

උන් අපිට තරහක් ඇති වුණා. ඇති වුණේ චේතනාවක් මුල් කරගෙනද නැද්ද? දැන් අපි යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නවා. යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නේ චේතනාවක් මුල් කරගෙනද නැද්ද? චේතනාවක් මුල් කරගෙන. ඊට පස්සේ අපි යෝනිසෝ මනසිකාරයෙන් හිතනවා මෙහෙම, මේ ද්වේෂයක් ඇති වුණා ඔන්න මට. මේ ද්වේෂය හොඳ නෑ. මේ ද්වේෂය බොහොම විපත පිණිස, පීඩා පිණිස මට පවතිනවා. මම මේ ද්වේෂය ප්‍රහාණය කරනවා කියලා, ද්වේෂය දුරු කරන අදහසින් මෛත්‍රිය වඩනවා. චේතනාවක් මුල් කළද නැද්ද? දැක්කද? අර අකුසල චේතනාව ප්‍රහාණය කරන කුසල චේතනාව පාවිච්චි කරපු හැටි. ඒතර චේතනාව කිමයි චේතනාව ප්‍රහාණය කරන්න තියෙන්නේ? ඒතර මේ බුදුරජාණන් වහන්සේ වදාළ කර්මය හටගන්නේ මොකෙන්ද කියලා. දැන් ආශ්‍රව හටගන්නේ මොකෙන්ද? අවිද්‍යාවෙන්. සංඥා හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. වේදනාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. කර්මය හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. කර්මය හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. එතකොට කාමය ස්පර්ශයෙන් හටගන්නවා, වේදනාව ස්පර්ශයෙන් හටගන්නවා, සංඥාව ස්පර්ශයෙන් හටගන්නවා, කර්මය ස්පර්ශයෙන් හටගන්නවා. ස්පර්ශය කියන එක ඒකනේ ආහාරයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ස්පර්ශය කියන්නේ මොකද්ද? ආහාරයක්. ආහාරය කියන්නේ මොකද්ද? පෝෂණය. පෝෂණය කරන දෙයට තමයි ආහාරය කියන්නේ. එතකොට අපිට මේ ගුරුසු කැම්බින් වලින් තමයි මේ කය පෝෂණය කරන්නේ. භව ප්‍රවත්ම පෝෂණය කරන උදව් කරන එකක් තමයි ස්පර්ශය. භව ප්‍රවත්ම පෝෂණය කරන උදව් කරන එකක් මොකද්ද? ස්පර්ශය. ස්පර්ශයෙන් ගැලවෙන්න අමාරුයි. උන්නාසී ස්පර්ශයට මොකක්ද දීලා තියෙන උපමාව? ඔව්, හම ගහපු ගව දින වගේ කියනවා. ගව දිනක් හම ගහලා, පණ පිටින් ඉන්න ගව දිනක් හම ගහලා අතාරිනවා. මේ ගව දින දුවලගින් වතුරට පයදෝ. ගැලවෙන්න පුළුවන්ද වතුරින්න සත්තුන්ගෙන්? බෑ. එලි මහණී ඉන්නවා. එලි මහණී ඉන්නේ සත්තුන්ගෙන් ගැලවෙන්න පුළුවන්ද? බෑ. අපිට මේ හම තියාගෙනත් ගැලවෙන්න බෑනේ. මදුරුවන්ගෙන්, මස්සංගෙන්, මකුණන්ගෙන්, උකුණන්ගෙන් ගැලවෙන්න පුළුවන්ද? හමක් තියාගෙනත් ගැලවෙන්න බෑ. හම නැතුව කොහොමද? එතකොට අන්නේ වගේ තමයි ස්පර්ශය. ඇහැයි රූපයයි විඥානයයි එකතු වීම චේතනාවක් හටගන්නවා. අන්න කර්මය. කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම චේතනාවක් හටගන්නවා. ඒක තමයි කර්මය. නාසය ගඳ සුවඳයි විඥානයයි එකතු වීම චේතනාවක් හටගන්නවා. ඒක කර්මය. දිවේ රසයයි විඥානයයි එකතු වීම චේතනාවක් හටගන්නවා. ඔන්න කර්මය. කයයි පහසයි විඥානයයි එකතු වීම චේතනාවක් හටගන්නවා. හිතයි අරමුණයි විඥානයයි එකතු වීම චේතනාවක් හටගන්නවා. ඒක ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන් එකක්. දැන් අපි කියමු ඔබ තනියම ඔන්න හාල් ගර ගර ඉන්නවා කියමු. මොන දේ මතක් වෙනවා? පරණ සිද්ධිය. ඒතර මොකක්ද වුනේ? හිතයි අරමුණයි විඥාන එකතු වෙච්ච ගමන් චේතනාවක් හටගත්තා. චේතනාවක් හටගත්තට පස්සේ දැන් මේ චේතනාව මුල් කරගෙන මේ අරමුණ පවත්වනවා හිතින්. ඉතින් හිතනවා, උන් මට මෙහෙම කළා, උන් මට මෙහෙම කළා, ආරම කළා කියලා හිතනවා. චේතනං එම් හිතන්න හිතන්න හිතන්න මොකද්ද වෙඩෙන්නේ? ආශ්‍රව වැඩෙනවා, සංඥා වැඩෙනවා, කාම වැඩෙනවා, ඔක්කොම වැඩෙනවා. ඊරවසේ මොකද වෙන්නේ? චේතනං හිතින් හිතල නවතින්නේ නැහැ. ඊරවසේ මොකද කරන්නේ? ළඟ කවුරු හරි ඉන්නවනම් ඔන්න මතක් කරනවා. මතක් කළා බඩින්න පටන් ගන්නවා. එතන මොකක්ද ඒ වුනේ? ආන් එහෙම තමයි කර්ම හැදෙන්නේ. එතකොට තේරෙනවද මම මේ කිව්වේ ස්පර්ශයෙන් කර්ම හැදෙන හැටි තේරුම් ගන්න. ස්පර්ශයෙන් තමයි මේ කර්ම හැදෙන්නේ. එහෙමනම් බලන්න, ස්පර්ශය කියන්නේ පොඩි දෙයක්ද? පොඩි දෙයක් නෙමෙයි. අපේ සම්පූර්ණම ප්‍රශ්නය, සම්පූර්ණ ප්‍රශ්නය අහකොළවා කිව්වොත්, තනි වචනයකින් කියන්න පුළුවන්. මොකක්ද ඒ වචනේ? ස්පර්ශය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කර්මයේ වෙනස්කම් තියෙනවා. කර්මයේ තියෙනවා ඒක විඳින්න තියෙන්නේ නිරේ ගිහිල්ලා. දැන් මේක හරි ලස්සනයි වචන, මේ පාලි වචන ඔබට තේරෙන්නේ. ආශ්‍රව ගැන තියෙන්නේ අතිබික්කවේ ආසවා නිරේ ගාමිනියා. මහණෙනි ආශ්‍රව තියෙනවා නිරේට අරගෙන යන. මේක තියෙන අතිබික්කවේ කම්මං නිරේ වේදනියා. ආන්න මහණෙනි කර්ම තියෙනවා නිරේ විඳවන. ආශ්‍රව විසින් අරගෙන යනවා, කර්ම විසින් විඳවනවා. අත්ති කම්මං තිරච්ඡානයෝ නිවේදනියා. ආශ්‍රය විසින් අරගෙන යනවා, කර්මය විසින් මොකද කරන්නේ? විඳවනවා. එහෙමනම් උපත කරා යන්න ඒ ආශ්‍රව හැදුනට පස්සේ ඔන්න බල්ලි බලලි කියලා උපදිනවා කියමු. ඊට පස්සේ යාට විඳින්න තියෙන්නේ මොකද්ද? කර්ම විපාකය තමයි විඳින්න තියෙන්නේ. ඒ තමයි කර්මයන්ගේ වෙනස්කම. සමහර කර්ම තියන විඳවන්න තියෙන්නේ පෙරේත ලෝකෙ ගිහින්. සමහර කර්ම තියන විඳවන්න තියෙන්නේ මිනිස් ලෝකෙ ඇවිල්ලා. සමහර කර්ම තියන විඳවන්න තියෙන්නේ දිව්‍ය ලෝකෙ ඇවිල්ලා. දැන් ඔබට තියෙන ඕන කර්මද කොහින් දෝනේවද? නෑ, දැන් මිනිස් ලෝකෙ ඔබ ඉන්නවා. දැන් එකතු වෙලා තියෙන්නේ මොන කර්ම එකතු වෙලා ඇද්ද? අපිට හොයන්න බෑ. ඇයි? කම්ම විපාක අචින්තියයි. කර්මයේ විපාක දෙන හැටි හිතන්න බෑ. හිතන්න බෑ. අපිට එක දෙයක් කර හැකි. දැන් අපි දන්නවා අපිට කුසලුත් මතක් වෙනවා, අකුසලුත් මතක් වෙනවා. අකුසල් මතක් වෙන නට තැතිගත්තුත් අන්න අවාසිය. අකුසල් මතක් වෙච්ච වෙලාවට තැතිගත්තුත් සිහිය පිහිටන්නේ නැතු යනවා. සිහිය නොපිහිටියොත් අකුසලේ හිත පිහිටනවා. අකුසල හිත පිහිටියොත් කර්මයේ හැදෙනවා ඒකින් විඳවන්න. අන්න ඒකේ අනතුරු. මේ අනතුරින් ගැලවෙන්න මොකද්ද කරන්න ඕනේ නං? සිහිය පිහිටවන්න ඕන. නැත්තම් මේ කර්මයේ කොහේ යයිද දන්නේ. පින්වතුනි මේකේ බහාලකකම තියෙන්නේ මේකයි. පොඩි වචනයක් වැරදුනොත් ඇති. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කර්ම විපාක. උන්වහන්සේ වදාළ කර්මයේ විපාක ත්‍රිවිධාහම් භික්කවේ කම්මානම් විපාකං වදාමි. මහණෙනි කර්මයේ විපාකේ තුන් ආකාරයකින් කියමි. එන විපාකේ හතර ආකාරයක් නැහැ. තුන් ආකාරය. මොන තුන් ආකාරය? එක්ක ditth ධම්ම වේදනීය, එක්ක උපපජ්ජ වේදනීය, එක්ක අපරාපරි. තුන් ආකාරයි. ත්‍රිවිධා කියන්නේ ත්‍රිවිධයි. ditth ධම්ම වේදනීය කියන්නේ මේ ජීවිතයේදී විපාක දෙන. ඔබට හිතා ගන්න පුළුවන් මේ ජීවිතයේදී ඔබට විපාක දීප කර්ම ගැන. මේ ජීවිතයේදීම කළා මේ ජීවිතේ විපාක දෙන. ඔබ සියෙන් කල්පනා කළොත් ඔබට හරියට ඇති. ඔව්, පින් දහම් කරනකොට සත්පුරුෂය මුණ ගැහෙනවා, සතුට ඇති වෙනවා. ඒ වගේ ගොඩාක් තියෙනවා. ඉල් පවටත් තියෙමනේ. උපපජ්ජ වේදනිය කියන්නේ ඊළඟ ජීවිතයේදී විපාක විඳින. අපරාපරි වේදනිය කියන්නේ පිරිනිවන් පානා තුරු පස්සින් ඇවිත් ඇවිත් පස්සින් ඇවිත් ඇවිත් විපාක විඳිනවා. මේ කර්මයේ විපාක හරිය පුදුමයි. එක පවුලක හොඳ පවුලක් හිටියා. එක පාට මේගොල්ලෝ හිඟමනට වැටුණා. හිඟමනට වැටුණට පස්සේ ගෙදර කට්ටිය හොයලා බැලුවා මේකට හේතුව කවුද? ලොකු දුව. ලොකු දුව තමයි හේතුව. දුව ගෙදරින් පැනනවා පලයන් යන්න කියලා. දුව කල්පනා කළා මොකද්ද මේ හිඟමනට හේතුව? මට බඩේ ඉපදිච්ච ළමයා.

යන ගමන් යනකට ගින්නක් කැවිලෙනවා. කල්පනා කළා මෙයාට දෙන්නේ මොකටද මම මේක කියලා ගින්නට හැලුවා අර පාත්‍රේ. මේක දැක්කා අර රහතන් වහන්සේ. දැකලා උන්වහන්සේ ඉරිදීෙන් වැඩියා. මූණට කිසිදු වෙච්ච සිද්ධියකුත් නෙවෙයි. බැනලත් නෙවෙයි. කොච්චර පස්සෙන් ආවද වාසනාවට බුදුවරු රහතන් වහන්සේලා ඉන්න සමාජයේ ඉපදුනා වෙලාවට ගිහින් දඹදිව සවැත්නුවර ජේතවනාරාමයට යන පාරේ වීදියේ ඉපදුනා වාසනාවට. ඒ නිසා එතනින් නිදහස් වුණා, නැත්තම් තවමත් අපායයි. එදේ එහෙමනම් අපිට පේනවා හිඟන මිනිස්සු ගැන සමහරට මේ සංසාරේ මහණිලා හිටපු අය ගුණධර්ම රූපය සිටුවරු සිටු දෙයින් ඉන්නාසල ඉන්නේ. අන්නේම බලනකොට මේ කර්මයේ ස්වභාවය කොයිතරම් අනතුරුදායකද. එහෙමනම් දැන් අපි පොඩි බේරිලාද? දැන් බේරිලා ඉන්නේ. මේ වෙලාවේ ධර්මයේ අවබෝධ කරන්න කල්පනා නොකළොත් කර්මයේ ස්වභාවය තමයි පස්සින් පන්න ගහන එක. හොඳ හෝ නරක දෙකම පන්න ගහනවා. පස්සින් පන්න විපාක දෙනවා. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ ඉබඳු ස්වභාවයකින් මේ චේතනාව අපතුල වැඩ කරන්නේ. හොඳට හැරුණොත් හරි, නරකට හැරුණොත් ඉවරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කර්මය නිරුද්ධ වන්නේ ස්පර්ශේ නිරුද්ධ වීමෙන්. මේ කියන්නේ මොන ස්පර්ශයේද? අවිද්‍යා සහගත ස්පර්ශය. මතක තියාගන්න පටිච්ච සමුප්පාදයේ ස්පර්ශය කියන තැනට එනකොට අවිද්‍යා පත්‍යා සංඛාර, සංඛාර පත්‍යා විඥානං, විඥාන පත්‍යා නාම රූපං, නාම රූපත්‍යා සලායතනං, සලායතන පත්‍යා පස්සෝ. ස්පර්ශයෙන්කට අවිද්‍යාවෙන් පටන්ගත් ස්පර්ශයක් තියෙන්නේ. එහෙමනම් මේ ස්පර්ශී විද්‍යාව පහළ වෙච්ච ස්පර්ශයක් නෙවෙයි, අවිද්‍යාසහගත ස්පර්ශයක්. මේ අවිද්‍යාසහගත ස්පර්ශයෙන් තමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. අවිද්‍යාව නිරුද්ධ කළොත් අවිද්‍යාසහගත ස්පර්ශය නිරුද්ධයි. මෙතන කියන්නේ ඒකයි. අවිද්‍යාසහගත ස්පර්ශය නිරුද්ධ වුණොත් කර්මය නිරුද්ධයි. නමුත් දැන් අපි දන්න රහතන් වහන්සේටත් කර්මයේ පස්සෙන් එන විපාක දෙනවා. ඒ මොකද? රහතන් වහන්සේට විපාක දුන්නට ඒ විපාක ඔක්කොම කයට ලැබෙන්නේ. ඒ කය අවිජ්ජා සහගත පරිසරයකින් ඇතිවෙච්ච කය. මනසින් පිළිගන්නේ කර්ම විපාක. රහතන් වහන්සේලාට මිනිස්සු දානමාන පූජ කරනවා. සමහර අය බණිනවා, ගහනවා, නිඳා පහස කරනවා. රහතන් වහන්සේලා මරනවා මිනිස්සු. එතන ඒ කර්ම විපාක තියෙනවා මේ ශරීරය තියෙන ගහනම්. අපරාපරිය වේදනියේ කර්මයේ ස්වභාවය තමයි පිරිනුවන් පානාතුරු පස්සින් ඇවිදින් සැපහු දුකහු ලබා දෙනවා. මේ කර්මය නිරුද්ධ කරන්න තියෙන වැඩපිළිවෙල මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කිරීම. දැන් දැක්කද මේ කාමී නිරුද්ධ කරන්න තියෙන මොකක්ද වැඩපිළිවෙල? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම. වේදනාව නිරුද්ධ කරන වැඩපිළිවෙල? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම. සංඥාව නිරුද්ධ කරන වැඩපිළිවෙල? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම. ආශ්‍රව නිරුද්ධ කරන වැඩපිළිවෙල? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම. කර්මය නිරුද්ධ කරන වැඩපිළිවෙල? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම. යම් කිසි කෙනෙක් කාර්ය ශ්‍රාවකෙක් කර්මයේ හරියටම දැනගත්තොත්, කර්මය හටගන්නේ කොහොමද කියලා දැනගත්තොත්, හටගන්නේ කොහොමද කර්මය? ස්පර්ශයෙන්. කර්මයේ වෙනස්කම දැනගත්තොත්, කර්මයේ විපාක දැනගත්තොත්, කර්මයේ නිරුද්ධ වීම දැනගත්තොත්, කර්මය නිරුද්ධ වන්නා වූ මාර්ගය දැනගත්තොත්, අන්න එයාට තියෙනවා අවබෝධයෙන්ම කලකිරෙන නුවණ.

ඊළඟට චිත්ත ගැන හොඳ 100කින් ඉන්න ඕනේ. පංච උපාදානස්කන්ධය ගැන හොඳ 100කින් ඉන්න ඕනේ. මේ ආයතන 6 ගැන හොඳ 100කින් ඉන්න ඕනේ. අන්‍යයා තමයි චතර සතිපට්ඨානය තුල ඉන්න එක්කෙනා. එහෙම 100කින් ඉන්න දක්ෂ වුණොත් බුදුරජාණන් වහන්සේ නම් වදාළේ දවස් 7ක් ඇති කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම මේ ඉබඳු ආකාරයේ දේශනාවක් කළා තියෙන නිසා අපට මේ ධර්මයේ පටන් ගත්ත තැන ඉඳලම ආරක්ෂාවක් රැකවරණයක් තියෙනවා. ඒ නිසා නුවණ තියෙන කෙනෙකුට ඔන්න දැන් කරුණ හයක් තියෙනවා. ඔන්න කාමය ගැන හිතන්න පුළුවන්. කාමය කිව්වේ සංකල්ප රාගයක් නේ. ඕන මතකද කාමය ගැන කියපු එක? ඔව්. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නතේ කාමාන් යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ తత్రేవ రూపాన్ని తిట్టంటి లోకే මේ ලෝකයේ තුල එහෙමම තියෙන රූප අතිත් දීරා විනියන්ති ඡන්දං ප්‍රඥාවන්ත කිනා මේ කාමී කිරේ තියෙන ආසාව දුරු කරගන්නවා. එහෙනම් කවදා හරි දවසක මේ ප්‍රඥාව දිනු කරන එක්කිනා විතරමයි මේ ලෝකේ අතාරින්නේ. අනිත් කාටවත් අත අරිනවා තියා හිතන්නවත් බෑ. නිකන් කියන්න පුළුවන් මම මේ ඔක්කොම අතහැරලා දානවා මට වැඩක් නෑ මට වැඩක් නෑ කියලා කියන්න පුළුවන්. නමුත් මේ කියන්නේ බොරුවට. ඒ අතාරින තමන් අතාරින ලෑස්ති වෙලා කියන කතාවක් නෙමෙයි. ඒක නිකන් කට්ටිය බය කරන්න කියන එකක්. ඇත්ත තත්ත්වය මොකද්ද? ඔක්කොටම අහුවෙලා ඉන්නේ. අපි මේක හරියට තේරුම් ගන්න ඕනේ. මේ අහුවෙච්ච අහුවෙලින් අන්න නුවණ තියෙන එක්කෙනා අවබෝධය තියෙන එක්කෙනා ධර්මය අවබෝධය කරා යන්න ඕන. අවබෝධ කරගන්නවා කාමී යථා ස්වභාවය. අවබෝධ කරගන්නවා වේදනාවේ යථා ස්වභාවය, සංඥාවේ යථා ස්වභාවය, ආශ්‍රවයේ යථා ස්වභාවය, කර්මයේ යථා ස්වභාවය, දුකේ යථා ස්වභාවය. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඔක්කොම අපිට අවබෝධ කරගන්න පුළුවන් වුණොත් මේ ඔක්කොම අපි ගැනනේ මේ කතා කළේ. බලන්න කෙනෙකුට පේන්නේ නැහැ මෙච්චර ගැටලුවක් ජීවිතේක තියෙනවා කියලා නේ. අපිට පේන්නේ S2කින් බලනවා, hina වෙනවා, හැඩ දදා යනවා. අපිට පේනවද මේ මෙච්චර බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියලා? පේන්නේ නැහැ. මොකද ඇතුළාන්තයෙන් මෙතන බලනකොට අපායට යන ආශ්‍රව ගොඩක්, අපායේ දුක් විඳින කර්ම ගොඩක්, දුක් ගොඩක්, කාම ගොඩක්, විඳීම් ගොඩක්, සංඥා ගොඩක් විස්තර කර කර බලනකොට. ඉතින් මේ නිසා මේ ජීවිත යථාර්ථයේ එහෙමනම් අපිට මේ උතුම් ධර්ම දේශනාවල් ශ්‍රවණය කළා හිතට අරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේම දිනු කරගෙන අපිත් වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නවා. සාදු සාදු සාදු.